දේශපාලනමය වශයෙන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සැබවින්ම රට එක්සේසක් කිරීමේ මේ මහා ජාතික කර්තව්‍ය ක්‍රියාත්මක කරන්නට එතුමාගේ දූරදර්ශී වැඩපිළිවෙල තුළින් ශක්තිමත් දර්ශනය තුළින් නවීන මාදිලියේ ක්‍රමෝපායන් හරහා එතුමාට පුළුවන්කම ලැබුණා රට එක්සේසක් කරන්නටත් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කරවන්නට. ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා නවීන ලෝකයක් සමග අත්වැල් බැඳගෙන ජාත්‍යන්තර ප්‍රජාවත් සමග අත්වැල් බැඳගෙන තොරතුරු තාක්ෂණ විප්ලවයේ ප්‍රතිලාභ රටට ලබා දීලා නව සංවර්ධිත දියුණු රටක් බවට අපේ රට පත් කරන්නට ඓතිහාසික මෙහෙවරක් ඉෂ්ට කරමින් සිටිනවා.